දෙදාසකුල අවුරුද්දේ එවකට අධ්‍යාපන ඇමතිවරයා මේ ගුරුවරු ටික එකතු කරා ප්‍රශ්නපත්‍රය හදන. ඔයගොල්ලෝ උත්තරයක් දෙයි. එකතු කරා. මම දන්න ඉතිහාසයේ කවදාවත් අධ්‍යාපන ඇමතිවරයෙක් උසස් පෙළ ප්‍රශ්නපත්‍ර හදන ගුරුවරු එකතු කළා නැහැ. අනුරේන්ද්‍රසිංහ විභාග කොමසාරිස්තුමාගේ අවසාන කාලේ තමයි මේක සිද්ධ වුනේ. ඔබතුමා දැන් උත්තරයක් දෙය දෙන්නකෝ බලන්න. විභාග ප්‍රශ්නපත්‍ර හැදීමේ ක්‍රියාවලියට නියං ආකාරයෙන් හෝ අනියං ආකාරයෙන් මැදිහත් වෙලා තියෙනවද කියලා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් එතුමට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා මුණ ගැහිලා ඒ පිළිබඳ එතුමා යම් කිසි වෙනස්කම් පිළිබඳ තීන්දුව තීරණ ගත්තා නම් ඒ මගේ නියමයක් හෝ අනුදැනුමක් හෝ අත්දැකීමක් ඇතුව තියා විභාග දෙපාර්තමේන්තුවට මම ගිහිල්ලවත් මේ පිළිබඳ ප්‍රශ්නපත්‍ර සකස් කිරීමේ ක්‍රියාවලියට කිසියම්ම හෝ ආකාරයකින් දායක නොවුන බව මම ඉතා වගකීමෙන් මේ ගරු සභාවට දන්වා සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ තමන්ගේ පාර්ලිමේන්තුව තුළ තියෙන වරප්‍රසාද පාවිච්චි කළ යුත්තේ රටේ ජනතාවගේ යහපත පිණිස මඩගැහිම හෝ අවලාද නැගීම සඳහා නෙමෙයි. ඔබතුමාට පුළුවන් පරීක්ෂණයක් කරලා මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න.